විධායක ජනාධිපති මැතිවරණයේ අහෝසි කරන බවටත් 17 වෙනි සංශෝධනයේ නැවත ක්‍රියාත්මක කරන බවටත් නව මැතිවරණ ක්‍රමයක් රට හඳුන්වා දෙන බවටත් ප්‍රතිඥා දෙමින් තමයි ඉදිරිපත් වුනේ. දිනසීය පිළිබඳව අපට බරපතල ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි රජයට බල කළා කියනවා මේ කාරණා තුන ඉෂ්ට නොකර මැතිවරණකට යන්න එපා. අපි විශේෂයෙන්ම පාට්ලි චම්පික රණවක ඇමතිතුමා සමග සාකච්ඡාවක් කළේ එතුමා මේ පිළිබඳව දක්වන අදහස් අතර මත ගැටුමක් තියෙන. එහෙම වෙන්න පුළුවන්. නමුත් අපි ඉල්ලීමක් කළා කැඳවලා සාකච්ඡා කරන්න. ඔබතුමා කැබිනට් ඇමතිවරේ මේ ආණ්ඩුව හදන්න උරුදු ප්‍රබලේ. ඒ නිසා ඔබතුමා ඒ සමග සාකච්ඡා කරලා වඩාත් නිවැරදි තීරණයකට එන්න බැරි වෙලාවත් අධිකරණය ජනමත විචාරණයක් යෝජනා කරනවා නම් ඒ ජනමත විචාරණය සඳහා යන සීමාව දක්වා ගමන් කරලා මේක සම්මත කළ යුතුයි. ඒ සඳහා ඔබතුමාගේ පූර්ණ සහයෝගය ලබා දෙන්න කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කළා.